බෝධිසත් ධර්මානුශාසනා වෙසක් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං ති සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මාං උප්පජ්ජන්ති උප්පන්නාවා කුසලා ධම්මාං අභිවන්දන්ති යතේදං භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකරෝතු අනුප්පන්නා චේව කුසලා ධම්මාං උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා අභිවද්ධංති සද්ධාවන්ත පින්නතුනි සුමලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කොට වදාරන ලද ස්වාසුදාසත් ධර්මස්කන්ධයේ ඇතුළත් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඇතුළත් වන සූත්‍ර පාඨයක් ධර්මදේශනයේ සඳහා දේශනා කරන්නට යෙදුනේ. වෙසක් පොහෝ දවසේ සමස්ත බෞද්ධ ලෝකයාගේම සාධාරණීය උපෝසත දවස බැවින් ඒ දිනට චිත්ත සමාධිය පිළිබඳව ධර්මෝපදේශයක් ඉදිරිපත් වීම කාලෝචිත බැවින් සමාධියගත කුසල් සිතක් ඇති කිරීමට උපකාර වන ධර්ම කවරේද යන මාතෘකාවෙන් මේ ධර්ම දේශනය අපි පටන් ගන්නවා. මාතෘකා කළ සූත්‍ර ධර්මයේ තේරුම මෙහිමයි. යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උප්පජ්ජಂತಿ යම් ධර්මයක් හේතු කොටගෙන නූපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදිද්ද උප්පන්නාවා කුසලා ධම්මා අභිවද්දಂತಿ උපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙද්ද යතේදම් විච්ඡවේ යෝනිසෝ මනසිකාරෝ යම් මේ යෝනිසෝ මනසිකාරයක් වේද ඒහා සමාන අන්‍ය ධර්මයක් නාහං දිච්චවේ අඤ්ඤං ඒක ධම්මාම්පි සමුනුපස්සාමි ඒ යෝනිසෝ මනසිකාරේ හා සමාන අන් එකද ධර්මයක් මගේ සරුවක්නිකාඥානෙන් නොදකින්නේමි යෝනිසෝ දිච්චවේ මනසිකරෝතෝ මානෙනි යෝනිසෝ මනසිකාරයෙන් මනසිකාර කරන්නාට අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජಂತಿ නූපන්නා වූද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදිති උප්පන්නා චේව කුසලා ධම්මා අභිවද්දಂತಿ උපන්නා වූද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම ඥාන මාර්ගඵල අධිගමනයේ දක්වා වැඩෙති. මේ සූත්‍ර ධර්මයෙන් කෙටි තේරුමයි. යම් ධර්මයක් නිසා නූපං අකුසල් නූපං කුසල් උපදිනවා නම් උපන්න කුසල් වැඩෙනවා නම් යෝනිසෝමනසිකාරයේ තරම් නූපං කුසල් උපදවන්නට උපන්න කුසල් වැඩෙන්නට හේතු වන අන් එකදු ධර්මයක් නොමැත. යෝනිසෝමනසිකාරයේ තැනැත්තාට නූපන්නා වූද කුසල ධර්ම උපදිනවා, උපන්නා වූද කුසල ධර්ම අභිවර්ධනය වෙනවා, වැඩෙනවා කියන එකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. දැන් අපි සලකා බලමු කුසල ධර්ම කියන්නේ මොනවද? යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියන වග. කුසල ධර්ම කියන්නේ අකුසල් නැසෙන චිත්තචෛතසික ධර්මයන්ට නමක්. කුස සංඛාතේ පාපසේ අකුසලේ ධම්මේ කලයන්ති කලයන්ති සම්පෙන්ති විද්දන්සෙන්ති ඉති කුසලා. කුස සංඛාත වූ පාප ධර්මයන් කලණේ කරන කලණේ කරන සම්පනේ කරන විහෙත විද්වාසනේ කරන චිත්තචෛතසික ධර්ම සම්භාරයටි කියනවා කුසල ධම්ම කියලා. කුස කියන්නේ අකුසල ධර්මයන්ට නමක්. කුස කියලා තනකොළ වර්ගයක් තියෙනවා. ඒ තනකොළ වර්ගයේ තනකොළයක් කොළේ අග සිට මුලට අතහැද්දොත් එහෙම අත කැපෙනවා. කුසෝ යථා දුග්ගහිතෝ සත්‍යමේවානුකන්තති. නොමනා කුස ගන්නාලද කුස තනකොළය අත කපනවා. ඒ වාගේ නොමනා කොට ගන්නාලද සිතේ අකුසල් සිත මෙලවත් පරලවත් විනාශ කරන දැවින් ඒකට කුස කියලා කියනවා. ඒ කුස සංඛ්‍යාත අකුසල ධර්ම, පාප ධර්ම, කලනේ කලනේ කම්පනේ විහෙත විද්වංශනේ කරන්නේ කුසල. ඒවා තේනවා චිත්තෝත්පාද වශයෙන් 21ක්. කාමාවචර කුසල ධර්ම 8ක්. රූපාවචර කුසල ධර්ම 5ක්. අරූපාචර කුසල ධර්ම 4ක්. මෙසේ ලෞකික කුසල ධර්ම 17ක්. ලෝකෝත්තර කුසල ධර්ම 4ක්. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ග ශීර්ෂ 4යි ලෝකෝත්තර කුසල ධර්ම. මේ කුසල ධර්මයන් උපදින්න හේතු ධර්ම තියෙනවා. ඒවා දිනු කර ගැනීමට හේතු ධර්ම තියෙනවා. ඒ සම්බන්ධවයි මේ සූත්‍ර පාඨයෙන් උගන්වන්නේ. එයින් මුල් තැන ගන්නවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණට හුරුව කල්පනා කිරීම. මනසිකාරය කියා චෛතසික ධර්මයක් කියනවා අපේ සිතේ. මනසිකාරය. මේ මනසිකාරය සෑම සිතක හට ගන්නා චෛතසික හතෙන් එකක්. ඒවට කියනවා සරුව චිත්ත සාධාරණ චෛතසික. ඒවා හතක් තියෙනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය. එයින් මේ මනසිකාරයට කියනවා ආරම්මන ප්‍රතිපාදක කියලා. වචනෙ මතක තියාගන්න පුළුවන් නම් වටිනවා. ආරම්මන ප්‍රතිපාදක කියන්නේ සිතට අරමුණු යොමු කරනවා. මේ මනසිකාරී ඡයසිකයෙන් තමයි සිතට අරමුණු යොමු කරන්නේ. ඒ නිසා ඒකට කියනවා ආරම්මන ප්‍රතිපාදක. තව තියෙනවා දෙකක්. වීති ප්‍රතිපාදක, ඥාන ප්‍රතිපාදක කියලා දෙකක්. වීති ප්‍රතිපාදක කියන්නේ සිත. ඒ කියන්නේ පංචද්වාරා වර්ජන නැමැති සිත චිත්ත වීතියක් පටන් ගැනීමට උපකාර වෙනවා. භවංග වශයෙන් තියෙන සිත් පරම්පරාව භවංගෙන් අවදි වෙච්ච ගමන්ම පහළවන්නේ පංචද්වාරා වර්ජන සිතයි. ඒ කියන්නේ මේ දොරටු පහටයි තිය අරමුණක් හැපුණා නම් ඒ සිතින් ඊළඟට වීති සිතක් පහළ වෙනවා, වීති තේලියක් පහළ වෙනවා. චක්කුද්වාරික වීති, සෝතද්වාරික වීති, ධානද්වාරික වීති, කායද්වාරික වීති, මනෝ කියලා පංචද්වාරික වීති හටගන්නේ ආරම්භ වෙන්නේ පංචද්වාරා වර්ජන සිතින්. ඒකට කියනවා වීති ප්‍රතිපාදක. ඊළඟට තියෙනවා ඥාන ප්‍රතිපාදක කියලා තව සිතක්. ඥාන ප්‍රතිපාදක. ඒ කියන්නේ ඒ සිතක් පහළ වුණ ගමන් ජවම් තෙලක් යනවාමයි. ඒක පංචද්වාරා වර්ජන චිත්ත පහළ වෙච්ච වීතියක නම් යන්නේ පංචද්වාරික චිත්ත වීතියක නම් වොත්තපන කියන සිතයි. මනෝද්වාරික චිත්ත වීතියක නම් මනෝද්වාරා වර්ජන සිතයි. ඒ දෙක සමාන ගතිකයි. ඒ දෙක අනුව තමයි ජවම් තෙලක් පහළවන්නේ. එනිසා ඒකට කියනවා ජවන ප්‍රතිපාදක. දැන් කරුණු තුනක් කියවුණානේ. ආරම්මන ප්‍රතිපාදක මනසිකාරී ඡයසිකයයි. වීති ප්‍රතිපාදක පංචද්වාර වර්ජන සිතයි. ඥානපටිපාදික මනෝද්වාරාවඥ සිතතා වොත්තපන සිතයි. දැන් මෙතෙන්දී යෝනිසෝ මනසිකාරයේ කියන උතුම් අවස්ථාව අපේ සිත පුරුදු කර තැබීමයි. සිත කුසල් පැත්තට පුරුදු කර තැබීම තමයි යෝනිසෝ මනසිකාරය. අපේ සිත කුසල් සිත බවට පුරුදු කරලා තිබුණා නම් අපට පංචද්වාරික චිත්ත වීථියකදී ජවන ප්‍රතිපාදක කියන වස්තපන සිත අපේ සිත හරවන්නේ කුසල ජවම් පෙළකටයි. අයෝනිසෝ මනසිකාරයේ පුරුදු වී තිබුණා නම් තමයි අකුසල පැත්තට අකුසල ජවම් පැත්තට මේ වස්තපන හිත යොමු කරන්නේ. මනෝද්වාරාවඥයත් එහෙමයි. අපේ සිත නිතර නිතර නුවණට හුරුව පුරුදු කරලා තිබුණා නම් එයින් මනෝද්වාරාවඥ සිත පහළ වුණාම මනෝද්වාරික ජවං වීති පහළවන්නේ කුසල ජවං වශයෙන්මයි. මනෝද්වාරික ජවං වීති කුසල ජවං වශයෙන් හසුරවන්නේ යොමු කරන්නේ මනෝද්වාරාවඥ සිත. එතකොට මෙන්න මේ දොරටු දෙකක් වාගේ. කුසල පැත්තට හරවනවා අකුසල පැත්තට හරවනවා. වොත්තපනි සිත සහ මනෝද්වාරාවඥ සිත. එතකොට මේ සිත් දෙක කුසල පැත්තට හරවන්න පුරුදු කරවා තැබීමේ නුවණ තමයි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ කියන්නේ නුවණට හුරුව. මනසිකාරෝ කියන්නේ කල්පනා කිරීම, මෙනෙහි කිරීම. දැන් අපි සලකා බලමු අපේ ඇසට, කනට, නැහැට, දිවට, කයට, සිතට ලැබෙන අරමුණු. ඉෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්, අනිෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්. ඉෂ්ඨ කියන්නේ සමම් ප්‍රියමනාප වන. අනිෂ්ඨ කියන්නේ අප්‍රියමනාප වන දේවල්. එතකොට ප්‍රියමනාප අරමුණේදී බොහෝ වශයෙන් ඇලීම හටගන්නේ. අප්‍රියමනාප අරමුණේදී ගැටීම හටගන්නවා. ඇලීම ගැටීම. ඇලීම කියන්නේ ලොකලේ දැනෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. මේක තානාන්තරික සමාධි කියන්නේ ඒකයි. මාර්ගසිතට අනුතුරුවම ඵලයගෙන දෙනවා. නිසා ඒක ආනන්තරික සමාධි කියන ඒ සමාධි චිත. දැන් උටට අපි සලකා බලමු බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේදී දේශනා කොට වදාලා මාගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා භෝගයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා කියලා. එතන ආයුෂ කියලා සඳහන් කළේ මෙන්න මේ සමාධි සමාපත්‍ය උපදවා ගැනීම සඳහා වදන ඉරිදිපාද හතරයි. ඡන්ද චිත්ත විරිය වීමාංසා කියන හතර ඉරිදිපාද හතර. මේ හතර යම් සිතක දියුණු කරගත්තා නම් ඔහුට පුළුවන්කම තියනවා දීර්ඝාස විඳින්න. ඒකනේ සමාපත්‍ය බලය දියුණු කරගන්න පුළුවන්. ඒ දීර්ඝාස විඳිනවා කියන තැන නිවන දක්වාම දියුණු වීමට හේතු වෙන පමණක් නෙමෙයි. නිවන් දක්වාම වෙනස් වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ නැවත උත්පාදිත භංග අවස්ථාවක් නැහෙනේ. ඒක නිසා දීර්ඝාවස හැඳින් පැටියට හඳුන්වනවා. එසා මෙලව දීර්ඝාවස විඳින්නත්, පරලව සුගතිවල දීර්ඝාවස විඳින්නත්, සදාකාලික දීර්ඝාවස වෙන අමා මහ නිවන ලබන්නත්, ඉරිදිපාද හතර වඩත්වා කියලා අනුශාසනා කළා. මාගේ ශ්‍රාවකෝ වර්ණයෙන් වැඩෙත්වා කියන තැන වර්ණයේ හැටියට උගන්වා වදාළේ සීල සම්පදායි. සීල සම්පත්තිය ඇති සීලවන්තයා ශරීර වර්ණයනොත් වර්ණවන්ත වෙනවා. ගුණ වර්ණයනොත් වර්ණවන්ත වෙනවා. මෙලවක් රූප සම්පන්න වෙනවා, පරලව රූප සම්පන්න වෙනවා. ඒ වගේම නිවන් දැකීමෙන් තමා අතිශයම ගුණ වර්ණාවට ලක් වෙනවා. මාගේ ශ්‍රාවකෝ සැපයෙන් වැඩෙත්වා ආකය දේශනා කලේ මේ ඉඳුරම් පිනවන සැපයක් ගැන නෙමෙයි. ඥාන සැපය. මේ මුලින් සඳහන් කළ අස්ස සමාපatti නමින් ගැලෙන ඥාන සැපය. මේ සැපය ලැබීම නිරාමිසයි. ඒ නිරාමිස සැපේ මගේ ශ්‍රාවකෝ ලබත්වා කියන එකයි සැපයෙන් වැඩෙත්වා. භෝගයෙන් වැඩෙත්වා කියලා සඳහන් කලේ මේ ධන ධාන්‍ය ගැන නෙමෙයි. උපනොපන්තන අවශ්‍ය සම්පත් ලැබෙන්න හේතු වෙනවා ධර්මතා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ හතර යම් තාක් අපේ සිතේ වැඩුණා නම් උපනුපන්තන ප්‍රියමනාප දෙමව්පියෝ, ප්‍රියමනාප සහෝදර සහෝදරියෝ, ප්‍රියමනාප නෑදෑයෝ, ප්‍රියමනාප දූ දරුවෝ, ප්‍රියමනාප සේවක සේවිකාවෝ අවශ්‍ය අවශ්‍ය සම්පත් ඒ ඒ තැනට පිරි ඉතිරි ලැබෙනවා. ඒ මොකද මේ සතර බඹිරණ වැඩීමෙන් ලෝවැස් ජනතාවට තමන් ප්‍රියමනාප වෙන නිසයි. එනිසා භෝග සම්පත්තිය නමින් සතර බඹ විහරණ දේශනා කළා. ඊළඟට බලේ නමින් දේශනා කළේ ප්‍රඥාව. ලොව අභිභවනය කරන්න බැරි මහත් බලේ මාර බලේ ක්ලේශ මාර බලේ ඒ ක්ලේශ මාර බලේ පවා විදමණය කරන්න නසන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය. ඒකනි සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. ඒ භාවනාමේ ඥානය තමයි මේ සමාධිගත සිතක් උපදවා ගැනීමට උපකාරණ ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට දැන් අපි සලකා බලමු මුලින් සඳහන් කළා සමාධියේ කුමක්ද කියන එක කෙටියි. ඊළඟට කුසල සිත කුමක්ද කියන එක කෙටියි. යෝනිසෝ මනසකාරයේ කුමක්ද කියන එක කෙටියෙන් කියුණා. දැන් අපි සලකා බලමු අපේ මේ දුවන පනන සිත, අසංවර සිත, නොසංසුන් සිත, අසහනකාරී සිත, සමාධි සිතක්, සමාධි සහගත කුසල සිතක් බවට පමුණවා ගන්නට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය අනුව සිතා බලමු. දැන් මුලින් සඳහන් කළා අර ඒකරාජ රජතුමා තමන්ට වග දෙන වෙලාවේ මෛත්‍රී භාවනාවෙන් යෝනිසෝ මනසිකාරයට බැසගත් හැටිනේ. ඔය වගේ සීලව මහා සීලව රජතුමාද තමාට වග දෙන වෙලාවේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම නිසා පුදුමාකාර ජයග්‍රහණයක් කළා. ඒ වගේම අපට තියෙනවා කසින භාවනා 10ක්, අසුබ භාවනා 10ක්, අනුස්සති භාවනා 10ක්, ධම්ම විහාර භාවනා 4ක්, අරූප භාවනා 4ක්, ආහාරයේ පිළිබඳ ප්‍රතිත්වල භාවනා 1ක්, ධාතු මනසකාර භාවනා 1ක්, සමත භාවනා වශයෙන් අපට 40ක් තියෙනවානේ බුද්ධ ශාසනයේ මාස්තුකා, මේ සිත සමාධි කරගන්න මාස්තුකා. එහෙනම් අපි එකක් ගන්න බලමු. දැන් මේක පෙර ධර්ම දේශනාවේදී අපි දැක්කුවා ගස් තින් සාකාර කායගත සති භාවනා ගැන කෙටි දේශනාවක්. ඒ සාකේන මේ කොට්ටාසේ කවුරුත් සමාජයට ඇලුම් කරන එක මේක සුවඳ ගන්නලා බොහොම ලස්සනට පවත්වා ගන්නවනේ. නමුත් මේක වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, හතරන් වශයෙන්, ආශ්‍රිත කුණප වශයෙන්, කීකිතන් වශයෙන් පිළිකුලයි. ඉතින් මේක පිළිකුල් වශයෙන් බලනකොට අපට පුළුවන්කම තියෙනවා කේසා කියන කොට්ටාසේ අනුමුණු කරගෙන ප්‍රථම ධ්‍යාන කියන කුසලසිත උපදවන්න පුළුවන්. ඒ වගේම ලෝම, නඛා, දන්තා, තචෝ ආදී කොට්ටාස 32න් ප්‍රථම ධ්‍යාන එකක් බැගින් උපදවන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසකාරයේ නිසා මේ 23 කුණපය මේ අතිශයම් පිළිකුල් වූ කුණපේ නිමිති කරගෙන ධ්‍යාන උපදවන්න පුළුවන්, ධ්‍යාන කුසල උපදවා ගන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසකාරයෙන් දෙතිස් කුණපය නිසා කුසාසිය සමාධිගත කුසාසිය පහළ කරගන්න හැකි. ඔය වගේම තියනවා නේද දසාසුභේ කියලා. බුද්ධමාතක, දිනීලක, විතුබ්බක, විච්චිද්දක, විඛායිතක, විච්චිත්තක, අතවිච්චිත්තක, ලෝහිතක, කුලවක, අට්ඨික. මේවා දසාසුභ. අද කාලයේ සුහම්බින් වල මේ මූර්තජය ගොඩබිම දාන්නේ නැහනේ. ඈසාකීතීම ගොඩබිම දාන ශ්‍රිතත් තිබුණා. එහෙම අවස්ථාවේ මේ 10ම දකින්න පුළුවන්. නමුත් අපට පුළුවන්කම තියෙනවා සිතින් අරමුණු කරගන්න. දැන් අපි දැකලා තියෙනවානේ මුරුක දේහ, මරණයටපත් වූ අයගේ දේහ දැකලා තියෙනවානේ ශරීර. ඒව අපට සිතින් අරමුණු කරන්න පුළුවන් ඉදිමී තියෙන හැටි, නිල් වී තියෙන හැටි. ඒ වගේම ඕජා ගලන හැටි. ඒ වගේම බලු, කපුටන් ආදී සතුන් කා දමන හැටි. කෑලි කෑලි කඩි කඩි යන හැටි. ප්‍රති ප්‍රති ගහලා තියෙන හැටි. අනුවන් වැගිරෙන නැහැටි, ලේ ගලන නැහැටි, ඇට සැකිලි බවට පත් වී තියෙන හැටි මේවා අපට හිතින් අරමුණු කරන්න පුළුවන්. එතකොට ඉදිමියේගේ මූර්ත ශරීරයක් හිතින් අරමුණු කරගෙන ඉදිමියේගේ මූර්ත ශරීරයේ යෝනිසෝ මනසිකාරයට ගැනීමෙන් ප්‍රථම ධ්‍යානයේ තියෙන සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. ඔයග නිල්මියේගේ මූර්ත ශරීරයක් අරමුණු කරගෙන ප්‍රථම ධ්‍යානමයේ කුසල සමාධිගත කුසල සිත පහළ කරගන්න පුළුවන්. මේම දස අසුදෙන් එකක් පාසා ප්‍රථම ධ්‍යාන කියන කුසලසිත උපදවා ගන්න අපට පුළුවන්කම තියෙනවා. ඒකට හේතු උනේ යෝනිසෝ මනසිකාරය. ඊළඟට අපි සලකා බලමු අපට සම්මුඛ වෙන අප ආශ්‍රය කරන මේ පුජ්‍යලයන්. දැන් අප ආශ්‍රය කරනවා ජීවත් වෙන්න කොට අපේ දෙමව්පියන් දෙන්න, අපේ ගුරු උතුමන්, කල්යාණ මිත්‍රයන්, සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපි ආශ්‍රය කරනවා. එතකොට මේ ආශ්‍රය කරන පුජ්‍යලයන් නිසා අපට පුළුවන් සමාධිගත කුසල් සිතක් උපදවා ගන්න. අපි සලකා බලමු තමන්ගේ මෞතුමිය ජීවත් වෙනවා, තමන්ගේ සීතුමා ජීවත් වෙනවා නම් තමන්ද තමන් ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරින් මෙත් කරනවා. මම වෛර නොවෙමි, මම තරහ නොවෙමි, මම නිදුක් නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. එක වචනයක් අරගෙන බොහෝ වාරයක් ආවර්ජනා කළා. ඊට පස්සේ තමන්ගේ සිතුමා ඉස්සරහා බොහෝම සතුටු මොහොනින් ඉන්න ඇති හිතාගෙන මගේ පියාණන් වහන්සේ වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා. එක වචනයක් අරගෙන සිය දහස් වර ගණන් වාරයක ආවර්ජනා කරනවා. එතකොට ඒ සිතුමාගේ රූපකය අපේ හිත තරමුණු වෙනවා. ඒ අරමුණු වෙනවත් එක්කම අපේ චිත්ත සමාධිගත වෙනවා. ඉස්සල උපචාර සමාධිය එනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන සමාධි කුසාචිත පහළ වෙනවා. ඒක පංචේද වශීතාවෙන් ආවර්ජන, සමාපජ්ජන, අදිස්ථාන, උත්ථාන, පච්චවේකණිතින වශීතා පහෙන් වශී කරගත්තන් පස්සේ දෙවෙනි ධ්‍යානෙටත් යන්න පුළුවන්. ඒක වශී කරගෙන තුන්වෙනි ධ්‍යානෙටත් යන්න පුළුවන්. මේම තමන්ගේ සියතුමා අරමුණු කරගෙන මෛත්‍රී සහගත යෝනිසෝ මනසිකාර්ය නිසා ධ්‍යාන සමාධිගත කුසාචිත තුනක් උපදවන්න පුළුවන්. ඔයාගේ ජීවත් වෙන මෑණියන්ට, ජීවත් වෙන ගුරු උතුමන්ද, තමන් උපකාර කළ කල්යාණ මිත්‍රයන්ද අරමුණු කරමින් අර වගේම මෛත්‍රී සහගත සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. ඔය වගේම කරුණාව දැන් බොහෝ සෙයින් අපට දකින් ලැබෙන බොහෝම දුක්පත් අසරණ ජීලින්දන්නේ සිඟා කනවා සමාත තුවාල හැදිලා යන් දෙන්න බැරුව අත්පා නැතුව බොහොම දුකසේ වැතිරගෙන ඉන්නවා. බොහෝ දෙනා අයෝනිසෝ මානසිකාර නිසා පිළිකුල් කරනවානේ නෑ. ලෝතුරා බුදුරජාන් වහන්සේ උපදෙස් ඔබ මේ සවන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනය සවනට සිසිලස. සවනට සිසිලස තුළින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැයීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටි. නොදැක්කොත් අනාගතයේත් මට මේ දුකටපත් වෙන්න සිදු වෙනවා. මේක කාටත් සාධාරණ තත්ත්වයක්. නමුත් මේ පුජ්‍යලයා මේ දුකින් අත්මිදේවා කියලා තමන්ගේ හද සංකාණයෙන්ම ඔහුට කරුණාව ඇති කරනවා. යෝනිසෝ මනසිකාරයෙන් මේ තැනත්තා දුකින් මිදේවා, දුකින් මිදේවා, දුකින් මිදේවා කිය දහස් වර සිතින් සිතනවා. අවංකවම සිතනවා. පිළිකුල් නොකොට සිතනවා. ඒ සිතන වෙලාවේ තමගේ සිතේ ඉස්සෙල්ලා උපචාර සමාධිය ලැබෙනවා. ඊළඟට ප්‍රථම ධානය අර වගේම ලැබෙනවානේ මේ දුක්ඛිත පුද්ගලයා අරමුණු කරගෙන. ඒ වගේම ඒක වශයෙන් කරන ဒုတိය ධානය, තෘතිය ධානය දක්වා සමාධිගත කුසාසිත පහළ කරගන්නවා. මේ විදිහට කරුණාවට යොමු වෙච්චි දුක්ඛිත සත්‍යයන් අරමුණු කරගෙන තමන්ගේ සිත සමාධිගත කුසාසිතක් බාට පළමු ගමනවා ගන්න පුළුවන්. ඒකට හේතුවනේ යෝනිසෝ මනසිකාරයේ. ඕ දැකලා සෝකෝනා නම් වැඩි. ඕ දැකලා පිළිකුල් කරා නම් වැඩි කරදි. එවාගෙම ඔහු දැකලා නිස්සද්ද හිතන හේත් වැරදි. එනිසා ඒ අවස්ථාවේදී යෝනිසෝ මනසකාරයේ පහළ කරගෙන එයින් චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්. දැන් අපි පාරේ යනකොට කෙනෙක් ඇවිදිනකොට සමාත බල්ලෙක් මැරිලා ඉන්නවා. සමාත සතෙක් මැරිලා ඉන්නවා. සමාරු නාහේ වහගෙන අයින් වෙන එක නේ කරන්නේ නැහැ. එතෙන්දි තමයි යෝනිසෝ මනසකාරය ගන්නට ඕනේ. එතෙන්දි ආර මුලින් සඳහන් කළා වගේ අසුභ සංඥාව ගන්නට පුළුවන්. එහෙම නැත්නම් මරණ සතිය ගන්නට පුළුවන්. කෙනෙක් මැරි ඉන්නවා දැකලා සතෙක් හරි මිනිසෙක් හරි මරණ සංඥාව ගන්නවා. මරණානුස්සතිය. මරණානුස්සතිය ගන්නකොට එයින් දෙකේ සමාධිය ඇති කරගන්න පුළුවන්. එතෙන්ද ලැබෙන්නේ උපකාර සමාධිය. ඒ වගේම අපට චෛත්‍ය රාජන් වහන්සේ නමක්, බෝධින් වහන්සේ නමක්, ප්‍රතිමා වහන්සේ නමක්, සරුවක්න ධාතුන් වහන්සේ නමක්, පූජනීය ස්ථානයක දෙන පොඩියක් මෙවා දකින් ලැබෙනවා. ඉතින් දකින් ලැබෙනවට අහක බලා ගැනීම නෙමෙයි. දොහොත් නඟා රැඳීම් පමණ තිමුණුත් නෙමෙයි. යෝනිසෝ මනසිකාරයේ පහළ කරගන්න ඕනේ. චෛත්‍ය රාජන් වහන්සේ වෙන්නේ පූජනීය වස්තුවක් දුටු කෙනෙහි ඉබේම හිත පහළ දෙනා බෞද්ධයාගේ. එතකොට එතෙන්දී අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕනේ බුද්ධ ගුණ අරමුණු කිරීමේ. මේ චෛත්‍ය රාජන් වහන්සේ තුල සරුවක් ධාතුන් වහන්සේ වැඩින්න ඇති. ඒ සරුවක් ධාතුන් වහන්සේලා හිමි සතහාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී මේ ගුණයන්ගෙන් සමන්වාගතයි කියලා එක එක ගුණයක් අරමුණු කරගෙන චිත්ත ධ්‍යාන බවට සමාධි බවට පමුණවා ගන්නවා. ඒ එක එක බුදු ගුණයක් අරමුණු කර ගන්නකොට ලැබෙන්නේ උපචාර සමාධියයි. බුදු ගුණ පරමාර්ථ ධර්මනේ සම්මුති නෙමෙයි. ඒක නිසා ඇතෙන්දී ප්‍රථම ඥානාදී ලැබෙන්නේ නැහැ. ඇතෙන්දී ලැබෙන්නේ උපචාර සමාධියයි. මේ දෙනු බුද්ධ ගුණ අරමුණු කරගන්න පුළුවන් සෛත්‍යය, බෝධිය, ප්‍රතිමා වහන්සේ ආදී පූජනීය වස්තුන් දැකීමෙන්. ඔය වගේම අපට නිතර ලක් වෙන භික්ෂුන් වහන්සේ නම. ඒ භික්ෂුන් වහන්සේ දකිනකොට සමහරු කලකිරෙනවා. සමහරු දුහත් නගා වඳිනවා. ඒ හැම වෙලාවකම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා නම් සමාධි හිත සමාධිමත් කරගන්න පුළුවන් උපචාර සමාධිය. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ දුටු පමණින් සංඝ ගුණ වර්ධනය කරනවා. මේ කතාවත් ඇඳ පෙරවාගෙන ඉන්න භික්ෂූන් වහන්සේ වගේ තමයි නික්ලේශී මහරහතන් වහන්සේ වැඩි හිටියේ. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලාමි උතුමන්ගේ පෙළටයි මේ ස්වාමීන් වහන්සේ මේකතුලා ඉන්නේ. ඒ ආර්ය මාර්ගඵලාමි උත්තමයන් වහන්සේලා සුපටිපන්න ගුණ සමන්වාගතයි උජුපටිපන්න ගුණ සමන්වාගතයි ආදී වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ගැනීමේදී සංඝ ගුණ එකක් එකක් අරමුණු කරගෙන උපචාර සමාධි කුසාසිත පහළ වෙනවා. මෙන්න යෝනිසෝ මනසිකාරය නිසා එක භික්ෂූන් වහන්සේ නම දැකීමෙන් පවා කුසාසිත සමාධිගත බවට පමුණවා ගන්න හැකියි. සමහර විට ඒ ස්වාමින් වහන්සේ දුටු පමණින් සමාධියේ සිටේ මෛත්‍රී ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, වෛර නොවේවා, තරහ නොවේවා ආදී එක එක වචනයක් අරගෙන සිය දහස් කලන් හිතේ වාර පුරුදු කරනවා. පුරුදු කරන තුන් වහන්සේ කෙරෙහි මෛත්‍රී සාගත චිත්ත සමාධි උපදවනවා. එතකොට මෛත්‍රී චිත්ත සමාධි උපදවන්න පුළුවන්, කරුණා චිත්ත සමාධි උපදවන්න පුළුවන්, මුදිතා චිත්ත සමාධි උපදවන්න පුළුවන්, උපේක්ඛා සාගත චිත්ත සමාධි උපදවන්නත් පුළුවන්. දැන් සමහර විට බොහෝම ධනවත්, බොහෝම රූමත්, බොහෝම සැපවත් කෙනෙක් දකිනවා. දකිනකොට බොහෝ දෙනා කරන් ඉර්ෂ්‍යාවනේ. ඒක වැරදි. ඒක අයෝනිසෝ මනසිකාරයයි. එතෙන් මේ තමා යෝනිසෝ මනසිකාර උපදවා ගන්නට ඕන සාදු සාදු සසර කළකින් ඇති නිසා මේ සැප ලැබිලා තියෙනවා. මේ ලද සම්පතෙන් මෙතුමා නොපිරි හේවා කියලා ඔහුගේ ලද සම්පත් නොපිරි හෙන්නට තමා හදතුලින්ම ආශිර්වාද පෙරට කොට මුදිතා පුරුදු කරනවා. එතකොට සිදි වෙන්නේ තමාගේ සිතේ ඒ පුද්ගලයා අනුමුණු කරගෙන ප්‍රථම ධ්‍යානයක් විත්‍ය ඥානය තුත්‍ය ඥානව උපදවන්න පුළුවන්. ඥාන තුනක් උපදවන්න පුළුවන්. අන්න සම්පත් ඇති කුජිය අරමුණු කරගෙනත් සමාධිගත කුසාසිතක් පහළ කරගන්න පුළුවන් මේ කියන යෝනිසෝ මනසකාරය නිසා. බලන්න මොන තරම් පුදුමද බුදුරජාන් වහන්සේ උපදේශය. දුකටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා, සැපටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. ඒ අතර මධ්‍යස්ථ කුජියේ මධ්‍යස්ථ කුජියෙක් දැක්කම අහස බලා ගන්න එකනේ බොහෝ දෙනා කරන්නේ එහෙම නෙමෙයි. එයින් අපි වැඩක් ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයේ පුරුදු වෙච්චෙනා එයින් ගන්න වැඩේ සමාධියේ සිටේ උපේක්ෂා ඇති කර ගන්නවා. සම්මස්සකා මේ සෑම දෙනා සැප දුක් විඳින්නේ ස්වකීය කර්මානුරූපවයි. කියලා සම්මස්සකා කියන වචනේ මුල් කොටගෙන කර්මයේ ස්වකීය කොට ඇති බව සිය දහස් වර මෙනෙහි කිරීමේ විදිහ සමාධි වෙනවා. හැබැයි එතෙන්ද සමාධි වෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සමාධියම නෙමෙයි හතරවෙනි සමාධියමයි උපේක්ඛා එකඟක. ඔය හතර ඒකාබද්ධයි. මෛත්‍රිය වැඩි වීමෙන් කරුණාව. මෛත්‍රිය කරුණාවයි වැඩි වීමෙන් මුදිතාව. මෛත්‍රිය කරුණාවයි මුදිතාව තුන වැඩි වීමෙන් තමයි උපේක්ඛා බ්‍රහ්ම විහරණය ලැබෙන්නේ. එතකොට මේ බ්‍රහ්ම විහරණ භාවනා. ඔය වගේම සීලවන්ත පුජ්‍යලයක් දකිනවා. සීලවන්ත ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි දැන් පැවිදි කෙනෙක් ගැන කියවුණානේ ජීවිතෙන් ගැන සලකා බලමු. ගිහි උපාසක උපාසිකාදී කෙනෙක් දැක්කහම යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරතොත් තමන්ට පුළුවන් සීලානුස්සති භාවනාවක් වඩන්න. මේ සීලවන්තයා වගේ මමත් සීල රකින කෙනෙක්. මමත් මේ වගේ සීලයක් පුරනවා, මගේ මේ සීලය පිරිසුදුම මම දැක්කා කියලා තමන්ගේ සීලය ආවර්ජන කරනකොට අන්න යෝනිසෝ මනසිකාරයෙන් සා උපචාර සමාධිය ලැබෙනවා. ඔය වගේම යම් කිසි ශ්‍රද්ධාවන්තයෙක් දකිනවා. ඒ වගේම ශ්‍රද්ධාස් මේ විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය භාවනා වඩලා දෙව්ලොවට ගියපු ආර්ය දෙවි දේවතාවු ඉන්නවා. ඒ කෙනෙක් කර්මණු කරන නිසා මගේ සිතේ මේ වගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේ වීර්ය ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේ සමාධි ඉන්ද්‍රිය තියෙනවා. සති ඉන්ද්‍රිය තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා කියලා තමන්ගේ සිතේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඇති බව නුවණින් අරමුණු කරගෙන උපචාර සමාධි වඩන්න පුළුවන්. ඔය විදිහට අනුසති භාවනා 10ක් තියෙනවානේ. එයින් අද කායානුපස්සනා කායගත සතිය ගැන කියවුණා, වර්ණ සතිය ගැන කියවුණා, ආනාපාන සතිය. දැන් අපි හුස්ම ගන්නවා හෙලනවා. උපන්දා පටන්ම නොනවත්වාම මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිත නිසානේ ආස්වාස ප්‍රසාස ඇති වෙන්නේ. ඉතින් මේක නොහිතනවා නම් කිසිසේත් තේරුමක් නැහැ. මේ ගැන හිතනවා නම් ආස්වාස ප්‍රසාස කියන මේ අරමුණ තුලින් අපට උපදවා ගන්න පුළුවන් සමාධිගත සිත් හතරක්. ඥාන හතරක් උපදවන්න පුළුවන්. තවත් ප්‍රේණන ඥාන පහක් උපදවන්නත් පුළුවන්. ඒතර රූපාචර ඥාන සමාපatti සියල්ල මේ කුෂ්ම රැල්ල නිසා උපදවන්න පුළුවන්. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. දැන් අර හත යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම තියෙනවා. එතින් මේ සමාධිය නෙමෙයි උපදින්නේ. එතන ව්‍යායාම වශයෙන් ශරීර සෞඛ්‍ය වැඩි දියුණු වෙනවා. බොහෝ වේලාවක් කුෂ්ම රඳවාගෙන ඉඳ පුළුවන්කම තියෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. අස්වාස ප්‍රස්වාස අරමුණ නාසිකා දොරටුව සමීපයේ ඇතුල් වෙන පිටේ නැති මනා නුවණින් මනා සිහියෙන් බලා සිටීමේදී පරිකාරම නිමිත්ත, උග්ඝා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථා තුන ලැබෙනවා. එයින් ප්‍රතිභාග නිමිත්ත අරමුණේ ප්‍රථම ඥාන ආදී රූප ඥාන හතරම ලබා ගන්න පුළුවන්. එතකොට මේ නිකරුණේ ගලාගෙන යන හුස්ම රැල්ල යෝනිසෝ මනසිකාරයෙන් ගැනීම නිසා සමාධිගත කුසාසී හතරක් රූපාචර සමාපත්‍ය වශයෙන් උපදවන්න පුළුවන්. ඔය වගේම පඨවි ආපෝ තේජෝ වායෝ ස්වගෙම නීල දීත රෝහිත රෝදාත ආලෝක ආකාශය කියන කසින භාවනා 10ක් තියෙනවා. මේ කසින භාවනා 10 අපේ ඇහත් ලක්ෂණ දේවල් අපට පොළොව පේනවා, ගලේ පේනවා, ගින්දර පේනවා, උලඟක් අපට අරමුණු වෙනවා, නිල් පාට පේනවා, එවාගෙම කහ පාට, සුදු පාට, රතු පාට අපට අරමුණු වෙනවා, ආලෝකයේ පේනවා, අහස පේනවා. මේ නිතර පේන දේවල් ඒවා අමුතුවෙන් මවා ගන්න දේවල් නෙමෙයි. මේවා නිසා සමාත පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසකාරයේ වැඩීමෙන් රූපාවචර ධ්‍යාන හතරක් අරූපාවචර ධ්‍යාන හතරක් වෙන සමාධිගත කුසාසික පහළ කර ගන්න පුළුවන්. සැබවින්ම මේ කියන සමාධිගත කුසාසික පහළ කර ගැනීමට මේ තරම් පිළිවෙත් මාර්ගයක් බුදු ශාසනයේ තියෙනවා. ඉතින් දැන් බලන්න පඨවි කියන එක. දැන් සමකොල නැති දිමක් අපි දකිනවා කියලා හිතමු. පමතක් වාගේ තැන, ගියද්දක් වාගේ තැන, කිස් පිටෙන් මේ සමකොල නැති පිටතනිය දකිනකොට අපට පුළුවන්කම තියෙනවා පඨවි සංඥාව පොදවන්න. පඨවි පඨවි පඨවි කියන සංඥාවෙන් හරි. නැත්තම් එක්මියක් සතර අඟුලක් විස්කම්භය ඇති, රට ප්‍රමාණය ඇති හසින මණ්ඩලයක් හදාගෙන පඨවි පඨවි පඨවි කියන මේ මානසිකාරයේ යෝනිසෝ මානසිකාරයේ කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා පඨවි කසන ධ්‍යාන හතරක් උපදවන්න. ඒ වගේම ජලයේ දේශෙමකට අරගෙන ඒ ආපෝ ආපෝ කියන වචනේ සිහිපත් කරමින් භාවනා වදා ආපෝ ධ්‍යාන හතර උපදවන්න පුළුවන්. ජීමලයක් දැකලා තේජෝ ධ්‍යාන උපදවන්න පුළුවන්. එම නැත්නම් සූර්ය මණ්ඩලය බහගෙන යන වෙලාවේ සූර්ය මණ්ඩලයේ තේජස ආරමුණු කරන ධ්‍යාන උපදවන්න පුළුවන් තේජෝ ධාතු. තේජෝ කසින ධ්‍යාන. ඒ වගේම කොළාතු හෙල වෙනවා දැකලා පොඩියක් හෙල වෙනවා දැකලා හිසකේ හෙල වෙනවා දැකලා වායෝ කසින සමාපත්ත උපදවන්න පුළුවන්. නිල් පාට මල් දැකලා නිල් පාට වස්ත්‍රයක් දැකලා නිල් පාට ආරමුණක් දැකලා නිල කසින වඩන්න පුළුවන්. ඔයගේ වර්ණ කසින හතරම වඩන්න පුළුවන්. ආලෝකයේ ආරමුණු කරන ආලෝක කසින වඩන්න පුළුවන්. වහලේ සිදුරකින් අහස පේනවා දැකලා ජනේ සිදුරකින් අහස පේනවා දැකලා ආකාශ කසින වඩන්න පුළුවන්. මේ අපතේ යන නැත්නම් නිතර පවතින මේ අරමුණු වලදී සමාත පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසකාරයේ වැඩීමෙන් අර රූපඥාන හතර උපදවන්න. රූපඥාන හතර උපදවාගෙන ඒ නොනැති ඒ කසින සමාපත්තියට අයිති කසින නිමිත්ත, කසින ප්‍රතිභාග නිමිත්ත උගුලවා අරූප සමාපත්ති උපදවන්න පුළුවන්. ඒ නිසා දැන් අපි සලකා බලමු යෝනිසෝ මනසකාරයේ තරම් සමාධි සිත සමාධිගත කුසාසිතක් බවට පමුණවා ගන්න වෙනස් එකක් නැහැ කියන එක හොඳින් පැහැදිලි වෙනවා. යෝනිසෝ මනසකාරයේ කියන්නේ නුවණට හුරුව කල්පනා කිරීම. හැම දෙයක්ම නුවණට හුරුව කල්පනා කළොත් එයින් ලොකු වැඩක් ගන්නට පුළුවන්. දක්ෂ ලී වඩුවා සමාත් ලැබෙන හැම ලී කැබැල්ලකින්ම හොඳ යම් යහපත් දෙයක් නිර්මාණය කරනවා. ඒ වගේම දක්ෂ බෙලෙක් වඩුවා සමාත් ලැබෙන හැම බෙලෙක් හැල්ලෙකින්ම වටිනා දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ වාගේ දක්ෂ ලේකකයා සමාත් ලැබෙන හැම අරමුණකින්ම ලස්සන දෙක මේ රචනාවක් ලේඛනගත කරන්න පුළුවන්. ඒ වගේම දක්ෂ චිත්‍ර ශිල්පියා සමාත් ලැබෙන හැම හර්දාසි කැලලකින් එහෙම නැත්නම් දෙයකින් ලස්සන නිර්මාණයක් චිත්‍ර කර්ම වශයෙන් නිමවන්නත් පුළුවන්. මේ වාගේ යෝනිසෝ මනසකාරයේ පුරුදු කරගත් ඥානවන්තයාට ලැබෙන සෑම අරමුණකදීම චිත්ත සමාධි උපදවා ගන්න පුළුවන්. ඉතින් මේවා අද කාලේ කරන්න බෑ කියලා කවදාකවත් හිතන්නවත් ඉන්නේ අද කාලෙත් පුළුවනි, හැම කාලෙත් පුළුවනි. මෙතෙන් අවශ්‍ය වන්නේ නුවණට හුරුව කල්පනා කිරීමේ යෝනිසෝ මනසකාරයයි. මෙන්න මේක නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් මේ යෝනිසෝ මනසකාරයේ පුරුදු කළා. ඒ කියන්නේ විශාසංක කල්ප ලක්ෂයක් යෝනිසෝ මනසකාරයේ පුරුදු කළා. ඒ යෝනිසෝ මනසකාරයේ පුරුදු කිරීම නිසාම උන්වහන්සේට පුළුවන් වුණා පාරමී 10, පාරමී 20, පාරමී 30 වශයෙන් පුරන්න. මහා පරිත්‍යාග පහ පුරුදු කරන්න පුළුවන් වුණා. ත්‍රිවිධ අර්ථචාරියා පුරුදු කරන්න පුළුවන් වුණා. සීලම බුද්ධකාරක ධර්මයන් මුදුන් පමුණවන්නට මහා බෝසතාණන් වහන්සේට හැකි වුණේ යෝනිසෝ මනසිකාර්ය නිසායි, නුවණ තෝරුව කල්පනා කිරීම නිසායි. ලෝතුනා බුදු වීම සඳහා උපන්න ආත්ම භාවයේදී වාස 27 ජරා, ව්‍යාධි, මෘත කියන අරමුණු තුන මාස 3න් 3ට දැක්කා. සතරෙන්නේ අවස්ථාවේදී ශ්‍රමණ රූපයක් දැක්කා. මේ දැකීමෙන් උන්වහන්සේ අවුරුද්දක් පුරාම සිද්ධ කළා තියෙන්නේ සමාගයේ සිට යෝනිසෝ මනසකාරයෙන් කල්පනාවට යොමු කිරීමයි. ඒ කියන්නේ වයස්ගත කෙනෙක් දැකලා 3 මාසයක් මේක නුවණින් කල්පනා කළා. රෝගියෙක් දැකලා 3 මාසයක් නුවණින් කල්පනා කළා. මෘත ශරීරයක් දැකලා 3 මාසයක් නුවණින් කල්පනා කළා. ඊළඟ 3 මාසය ඇතුළත තමයි අර ශාන්ත පැවිදි රූපය දැකලා ඒකත් යෝනිසෝ මනසකාරයෙන් කල්පනා කිරීම නිසා අභිනිෂ්ක්‍රමණය කරන්න හිතේ නැමුනේ. අන්තිමේදී අභිනිෂ්ක්‍රමණය කරලා මහා ප්‍රධාන වීරිය වැඩුවා, නැඳුම් පිළිවෙත සොයාගත්තා. යෝනිසෝ මනසකාරයෙන් යුතුවම කෑම ඉරියව්වක් පවත්වලා බොමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාරු පරාජය කොට දසදහසක් ලෝක ධාතු සම්පා වෙද්දී, දසදහසක් ලෝක ධාතුල ප්‍රාත්‍යාරේ සහස්‍රයන් සිද්ධ වෙද්දී, දසදහසක් ලෝක ධාතුයි ඒකාලෝකෝ බබලෙද්දී සලාසන සකලක් හේතියම් ප්‍රහාණය කරමින් දස බල ඥාන, චතුරු වෛසාරාග්යක් ඥාන, චතුරු ප්‍රතිසම්බිදාක් ඥාන, සුද්දස ඥාන, සෝලස ඥාන, අස්ථාදාස ආවිනක බුද්ධ ගුණ, තෙසත්ත ඥාන, සත්තත්ත ඥාන, සත් අසාධානක් ඥාන ආදී වූ අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්නිකා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා අභිසම්බෝධිතපත් වීම දාලා ඒ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර උපෝසත දවස වෙසක් පොහෝ දවස. එවාගේම ලෝතුරා බුදු වීම සඳහා උත්පත්ති මංගල්‍යයටපත් වූ දිනය මේ උතුම් වෙසක් පුන් පොහෝ දවස. එවාගේ මාර පරාජයකට ලෝතුරා බුදු පදවියටපත් වූ දවස වෙසක් පුන් පොහෝ දවස. මාහම් විච්චවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි. යන අනුපන්නාවා කුසල ධම්මා උප්පජ්ජಂತಿ, උප්පන්නාවා කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ. යතේදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ, යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතෝ අනුපන්නා චේව කුසල ධම්මා උප්පජ්ජಂತಿ, උප්පන්නාච කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කියන මාතෘකාව අනුසාරයෙන් මෙතෙක් වේලා පැවති දේශනාව තුළින් අපි නැවතවරක් අපේ නුවණ අවදි කරගෙන බලමු. ඒ කියන්නේ අපේ ජීවිතයේ සම්මුඛ වන අරමුණවලදී අපි කොච්චර දුරට යෝනිසෝ මනසකාරයෙන් සැනසීලා තියෙනවාද කියන එකයි අපට තෝරා ගන්න අවශ්‍ය වෙන්නේ. සමහර පින්තුන් ඉන්නවා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට බොහෝම තරහ යනවා ඉස්සර. ඒ තරහ යන ක්‍රම මම අසවල් අසවල් භාවනා වැඩිමි. මගේ සිත බොහෝම සංසිඳුණා. දැන් මට තරහ යන්නේ නැහැ. දැන් මට තරහ යන අරමුණක් හාම ඇති වෙන හිතේ සොන්නසයි. ඒ මොකද මගේ සිතේ ඒ සම්බන්ධව ගැටෙන්නේ අර දීගබාන කබේ ස්වාමීන් වහන්සේ තුන් යම් රාත්‍රියේ ආරිවංශ දේශනා පවත්වා උදේ පාන්දර වඩිද්දී තවත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් බැන බැන ගියා. ඒ කියන්නේ අඩියොදුනක් මානේ. ඉතින් අන්තිමේ දෙන්න දෙපැත්තට හැරෙන තැනදී මේ දේශකයන් වහන්සේ අර බණමින් ගිය ස්වාමීන් වහන්සේට වැඳා යන්දලිකුර ස්වාමීන් වහන්සේ මම මේ පැත්තට වඩිනවා කියලා. උන්වහන්සේගේ ශිෂ්‍යෝ විහාරස්ථානයේදී ඇහුවා ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලාවක් බැනපු හාමුදුරන්නේ වන්දි කොහොමද? හැබැයි මට ඒව ඇහුනේ නෑනේ. ඒ මොකද? මගේ පියවරකින්වත් වරු නොවි මම කමතහණින් ආවා. අන්න යෝනිසෝ මනසිකාග්නී සාහිත්‍යයේ සමාධියෙන් කොච්චර ප්‍රයෝජනයක් ලැබුණද? මේ වාගේ තමයි අපට කොච්චර අලාභයක්, කොච්චර අයසක්, කොච්චර නිඳාවක්, කොච්චර දුකක් වේදාවක් ආවත් අපේන්ට සමාධි වුණාම කුතුමාකාර සහන්ශීලී ජීවිතයක් ගෙවන්නත් පුළුවන්. සමහර පින්තුන් වුණා සිටි හැටියේ සිළුම තමන්ගේ ධන සම්භාර අහිමි වෙලා. හැබැයි භාවනා කරපු නිසා හිතේ යෝනිසෝ මනසිකාර්ය පුරුදු කරපු නිසා ඒ පින්නතාට තමන්ගේ ජීවිතය ගැන අර සිදුවෙච්ච විපත්ති එක සම්පත්තියක් හැටියට හිතන්නේ. අර විසඤ්ඤේ කියලා සිටුවරේක් මහා දන් අටක් පැවැත්තුවා. ඒ දන් අට පවත්වන බව දැනගත් සද්දෝ රජ එක දාසෙන් භාණ්ඩාගාර ඔක්කෝම හිස් කෙරුවා. භාණ්ඩාගාරිකය ඇවිල්ලා සිටුවරයට කිව්වා, ස්වාමීනි අද දෙන්නේ කිසිවක් නැහැනේ. ඔක්කොම භාණ්ඩාගාරේ හිස් වෙලානේ. මේකම මුඳුලට බහැලා මොකද කෙලේ? තුන් වාරයක් සාදුකාර දුන්නා. අන්න යෝනිසෝ මනසිකාරයේ දිසා තමගේ සිත අලාභයේදී කම්පා නොවි සත්වාසිකක් බවට පත් වුණා. මේ වාගේ සුමංගල සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගන්ධ කොටයක් හදලා පූජා කරානේ. ඕකට විරුද්ධ කාර්යයක් ගිනි කිව්වා. බුදුරජාණන් වහන්සේ පින්ද පාත වැඩි අතර ගිනි කිව්වා. සියලුම බින්දර දේවල් බින්දර දාන ගිනි කිව්වා. මේ කාරණා සිටුවරයා දුහොත් නගාගෙන සාදුකාර දුන්නේ. සමහරව මොකද මේ සිටුවරයාගේ මනස විකෘති වුණාද? නෑ නෑ, එහෙම එකක් නෙමෙයි. මම පළමුවෙන් ගන්ධ කුටියක් කරවා පූජා කළ පින්ෙන් සම්පූර්ණ වුණා. මට තාතරයක් ගන්ධ කුටියක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ මේ දිනිතිව තැනකාර සැප වේවා කියලා හිත සමාධිමත් කරගත්තා. මෙන්න මේ වගේ තමයි. නමක් ගිනන වෙලාවෙන් 700ක් සෙනඟ මේක් නෙවෙයි දෙවියන්ට යාඥා කර කර කෑමර ගහවා. එකම එක බෞද්ධි සමා සමාදන් වූ පංචශීලයේ සිහි කරමින් සමාධිගත වුණා. අනිත් අය කිව්වා, ඒ මනුෂ්‍යෝ මේ නැව ගිලිනවා. මොකද මේ වාඩි වෙලා කරන්නේ? ඔව්, නැව ගිලින එක හරි. නැව ගිලීම වළක්වන්න කාටවත් බෑ. මම අපායට නොගිලෙන්ද, මම සුගතියට යන්න මම හිත සමාධි කරගන්නවා. මම සමාදන් වූ පංචශීලයේ මං හිතින් ආවර්ජන කරනවා. ඉතින් කිව්වා, අනේ පටක් දෙන්න එහෙම සැනසෙල්ලක් තියෙනවා නම්. ඉතින් කිසරණේ පංචශීලයේ සමාදන් කෙරෙව්වා. 700ක් දෙනා සමාධිගත වූවා කියන්නේ හඬ වුණා. යල්ලෝම මොහොතවත් මේ සෞඛ්‍ය භවමේ දෙව්පිරිසක් කියලා උපන්නා. මේ වාගේ දීකරු අවස්ථාවලදී, දිහිසුන අවස්ථාවලදී පවා යෝනිසෝ මනසකාරයේ නිසා සමාගයේ සිටට සනසිල්ල පුදාපත් කරගන්න මේ යෝනිසෝ මනසකාරයේ තුලින් කුළුවනි. මේ වාගේම භයානක සතුන් මුණ ගැහිච්ච වෙලාවේ, නපුරු අමනුෂ්‍යයන් මුණ වෙලාවේ කිසියම් බිලක් ඇති ගැනීමක් නැතුව සමාධියගත සිටින් එහි අවස්ථාවේ නොසලී ඉන්න පුළුවන්කම තියෙන්නේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීම නිසායි. නිසා මේ යෝනිසෝ මනසිකාරයේ කියනවා නම් බණිනවට බණින්නේ නැහැ. ගහනවට ගහන්නේ නැහැ. පරිගන්න තැනකාරියන් පරිගන්නේ නැහැ. ඒ වගේම අලාභයක් වුණ තැන කම්පා වෙන්නේ නැහැ. ලාභයක් වුණ තැන උදම් වන්නේත් නැහැ. යසසක් ඇති වෙච්ච තැන උදම් වෙන්නේත් නැහැ. හිංගාවක් ඇති වෙච්ච තැන කනගාටු වෙන්නේත් නැහැ. ඒ වගේම ප්‍රශංසාවක් ලැබිච්ච තැනදී උදම් වෙන්නේත් නැහැ. සතුටක් ලැබුණ කියලා උදම් වෙන්නේත් නැහැ. හැම තැනකදීම සම්සුන් සිතක්, එවාගේ නොසැලෙන සිතක්, සමාධි සිතක්, දිනුනු සිතක් හැටියට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ මේ කියන යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීමෙන්. නිසා බෞද්ධයන් වශයෙන් බෞද්ධ ප්‍රමලක්ෂේ අබෞද්ධයන් වුණා සෑම දෙනා විසින්ම නුවණ පුහුරුව කල්පනා කර ගැනීමෙන් සමාගයේ එදිනෙදා ජීවිතය නොගැටෙන සුළු, එවගේම නොතැලෙන සුළු, එවගේම විපත්‍යයට භාජන නොවන සුළු, ඉක්මන්කාර නොවන සුළු, බොහොම සනසිනමත් ජීවිතයක් ගත කර ගැනීමට යෝනිසෝ මනසිකාරයේ මහෝපකාරී වෙන බව සලකා සමාධිගත සිතක් උපදවා ගැනීමට මහෝපකාරී වෙන යෝනිසෝ මනසිකාරයේ දුණු කෙරෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද පූර්වාංග මනුශාසනා කරනවා. සැබවින්ම සයිද වික්ෂූන් වහන්සේ ඒ අතරින් මුල් තැන ගන්නවා. උන්වහන්සේමලු ජීවිතයේ මේ කප කළා තියෙන යෝනිසෝ මනසකාරී යුතුව ගත කරන්නටයි. සබන පියවර, බලන බැල්ම, කියන වචනය, හැරෙන හැරීම, සබන ස්තියවන පාසා භික්ෂුන් වහන්සේගේ පැවැත්ම යෝනිසෝ මනසකාරී යුක්තව නැත ඕනේ. එසේ වෙනම් උන්වහන්සේම ලෝකයේම සම්භාවනීය ආදර්ශමත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා පමණක් නෙමෙයි, සමන් නිමී ලොව සනසන උත්තමයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. හිංගෝද සාමණේරයන් වහන්සේ වාගේ මේක නිසා අපට ලැබී ඇති මේ බුද්ධෝත්පාද කාලයේදී අපට ලැබී ඇති උතුම් සද්ධර්ම ආවාද තුලින් නියමාර්ථයක් ලබා ගැනීම සඳහා මේ තරම් සෙන සම්පත්තියක් ලබාගත් උතුම් ජීවිතයේ තුලදී අපි යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගෙන මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදු මහරහතන් වහන්සේ සදාකාලිකව නිවී සැනසී තමිනවදාල අජරාමර සාන්තප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන දක්වාම දියුණුවෙන් දියුණුව තියාමට අදිෂ්ඨාන සබා ගනිමු. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරයේ අප සෑම දිනාත දෙලොව ජයගෙන පැතු බෝධියෙන් නිවන් සුව ලබන්ත හේතු වාසනා වේවා. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පිහිට ධර්ම ශ්‍රවණී කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. වෙසක් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වු දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.